بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් أتى أمر الله فلا تستعجلوه سبحانه وتعالى عما يشركون ينزل الملائكة بالروح من أمره على من يشاء من عباده على من يشاء من عباده أن أنذروا أنه لا إله إلا أنا فاتقون خلق السماوات والأرض بالحق تعالى عما يشركون خلق الإنسان من نطفة فإذا هو خصيم مبين الله کے نیمے إلنیت إرسا اے کڑنام کریمت اتساہ نکراو اوہ سوشد دے තවද ඔවුන් සමානයන් තබන දෑට වඩා ඔහු ඉතා උසස්ය. සැබවින්ම මාහැර වෙනත් දෙවියෙකු නැත. එනිසා මට බියබැතිමත්වන් ලෙස ජනයාට නුඹලා අනතුරු අඟවනුයි. ඔහු තම ගැත්තන් අතුරින් ඔහුට අභිමත වූ අය වෙත ඔහුගේ අනින් මලක්වරුන් එනම් සුරදූතීන් මගින් ජීවය පහළ කරයි. සත්‍යයේ පදනම මත ඔහු අහස හා මහ පොළව මැව්වේය. ඔවුන් සමානයන් තබන දෑට වඩා ඔහු ඉතා උසස්ය. ඔහු ශුක්‍රාණු බිඳකින් මිනිසා මැව්වේය. දැන් ඔහු එනම් මිනිසා පැහැදිලිවම අල්ලාහට එරෙහිව තර්ක කරන්නෙකු බවට පත් වී ඇත. والأنعام خلقها لكم فيها دفء ومنافع ومنها تأكلون ولكم فيها جمال حين تريحون وحين تسرحون وتحمل أثقالكم إلى بلد لم تكونوا بالغيه إلا بشق الأنفس إن ربكم لرؤوف رحيم والخيل والبغال والحمير لتركبوها وزينة ويخلق ما لا تعلمون وعلى الله قصد السبيل ومنها جائر ولو شاء لهداكم أجمعين ඔහු එනම් අල්ලා ගොවිපල සතුන්ද නිර්මාණය කළේය. එයින් නුඹලාට උණුසුම් වස්ත්‍රද වෙනත් ප්‍රයෝජනයන්ද ඇත. තවද එයින් නුඹලා අනුභව කරන්නෙහුය. නුඹලා සවස ඔවුන් නිවෙසට දක්කාගෙන එන විටද උදෑසන ඔවුන් තනබිමට දක්කාගෙන යන විටද නුඹලාට එයින් අලංකාරය තිබේ. වෙහෙස මහන්සියෙන් තොරව නුඹලාට ළඟාවිය නොහැකි දුර බැහැර රටවලට උන් නුඹලාගේ බර උසුලාගෙන යති. සැබවින්ම නුඹලාගේ පරමාධිපති අති සානුකම්පිතය, අසමසම කරුණාන්විතය. අශ්වයින්ද කොටලුවන්ද බූරුවන්ද නුඹලාට පිට උඩ නැගී යා හැකි පරිදිද අලංකාරය සඳහාද ඔහු මවා ඇත. තවද නුඹලා නොදන්නා බොහෝ දෑද ඔහු නිර්මාණය කරන්නේ. ඍජු මාර්ගය පැහැදිලි කිරීම අල්ලාහ් කෙරෙහිමය. එහෙත් වක්‍ර මාර්ග දැත. ඔහු අභිමත වූයේ නම් නුඹලා සියලු දෙනාට යහ මග පෙන්වනු ඇත. හුවල්ලදි අන්සල මිනස් සමායි මාල්ලකුම් මින්හු ශරාබ් منه شراب ومنه شجر فيه تسيمون ينبت لكم به الزرع والزيتون والنخيل والأعناب ومن كل الثمرات إِنَّ فِي ذَلِكَ لَآيَةً لِقَوْمٍ يَتَفَكَّرُونَ وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومُ مُسَخَّرَاتٌ بِأَمْرِهِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ وَمَا ذَرَأَ لَكُمْ فِي الْأَرْضِ مُخْتَلِفًا أَلْوَانُهُ إِنَّ فِي ذَلِكَ لَآيَةً لِقَوْمٍ يَذَّكَّرُونَ أَحَسِنْ جَلَيْ پَحَلَكَ لَيْدَ أُهُمَيَ نُبَلَا تَئِنْ پَانَيْدَ نُبَلَا نُبَلَا گِي گَوَ آدِي سَتُنْتَ قَوَنَ گَحَ قُلَدَ إِنْ حَتَگَنَيَ එසේම ඔහු ධාන්‍ය වර්ගද රට වෙරළුද රට ඉඳිගස්ද මිදිද තවත් විවිධ වර්ගවල පළතුරුද ඒ නුඹලාට හටගන්වන්නේය මෙනෙහි කරන අයට සැබවින්ම එහි සංඥාවක් නැත ඔහු නුඹලාට රාත්‍රියද දහවලද ඉරද සඳුද වසඟ කළේය තවද සියලුම තාරකා ඔහුගේ අනසකට යටත් වී ඇත වටහා ගන්න අයට සැබවින්ම එහි සංඥාවක් නැත. තවද මහ පොළොවේහි නුඹලා සඳහා ඔහු මවා ඇති විවිධ වර්ණවලින් යුත් දෑද සිහිපත් කරන අයට එහිද සංඥාවක් නැත. وهو الذي سخر البحر لتأكلوا منه لحما طريا وتستخرجوا منه حلية تلبسونها وترى الفلك مواخر فيه ولتبتغوا من فضله ولعلكم تشكرون وألقى في الأرض رواسي أن تميد بكم وأنهارا وسبلا لعلكم تهتدون وعلامات وبالنجم هم يهتدون أفمن يخلق كمن لا يخلق أفلا تذكرون وإن تعدوا نعمة الله لا تحصوها إن الله لغفور رحيم والله يعلم ما تسرون وما تعلنون والذين يدعون من دون الله لا يخلقون شيئا وهم يخلقون أموات غير أحياء وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ එයින් නුඹලා අලුත් මස් අනුභව කිරීම පිණිසද තවද එයින් නුඹලා පළඳින ආභරණ උකහාගනු පිණිසද මහා මුහුද වසඟ කළේ ඔහුමය රළහාන නැව් නුඹෙහි දකින්නේය තවද නුඹලා ඔහුගේ පරිත්‍යාගශීලීභාවය ලබා ගැනීම පිණිසද තවද නුඹලා කෘතඥ වනු පිණිසද මිසේ කර ඇත. නුඹලා සමග කම්පා නොවනු පිණිස මහ පොළොවෙහි තිරසාර පර්වත ඔහු පිහිටුවේය. තවද ගංගාවන්ද මාර්ගයන්ද ඔහු එහි පිහිටුවේය. නුඹලා නිසි මග දැනගනු පිණිස. තවද සලකුණුද එනම් නුඹලාට මග දැනගනු පිණිස ඔහු පිහිටුවේය. තවද තාරකාවන්ගෙන් ඔවුහු මග දැනගනිති. තවද නිර්මාණය කරන තැනැත්තා නිර්මාණය නොකරන තැනැත්තා වැනිද නුඹලා අවබෝධ කර නොගන්නේහිද? අල්ලාහ්ගේ අනුග්‍රහය නුඹලා ගණන් කරන්නේ නම් නුඹලාට එය නිම කළ නොහැකිය. සැබවින්ම අල්ලාහ් අධික ක්ෂමාශීලිය අසම සම කරුණාන්විතය. නුඹලා සංගවන දෑද හෙලි කරන දෑද අල්ලාහ් මැනවින් දන්නේය. අල්ලාහ් හැර ඔවුන් අඳගසන එනම් ආයාචනා කරන අය කිසිම දෙයක් නොමවති. ඔවුහු පවා මවන ලැබුවෝ වෙති. ඔවුන් මලවුන්ය, දිවියෙන් තොරය. තවද මලවුන් කෙරෙන් නැවත ඔවුන් නැගිටවනු ලබන්නේ කවදාදැයි ඔවුහු නොදනිති. إلهكم إله واحد فالذين لا يؤمنون بالآخرة قلوبهم منكرة وهم مستكبرون لا جرم أن الله يعلم ما يسرون وما يعلنون إنه لا يحب المستكبرين وإذا قيل لهم ماذا أنزل ربكم قالوا أساطير الأولين ليحملوا أوزارهم كاملة يوم القيامة ومن أوزار الذين يضلونهم بغير علم ألا ساء ما يزرون نبلاغي ديويا إكما ديوياي එහෙත් පරලොව ගැන විශ්වාස නොකරන අයගේ හදවත ප්‍රතික්ෂේපයට නැඹුරුය. ඔවුන් උඩඟු විය. කිසිඳු සැකයක් නැත. ඔවුන් සංගවන දෑද, හෙළිදරව් කරන දෑද සැබවින්ම අල්ලාහ් දන්නේය. සැබවින්ම ඔහු උඩඟු අය ප්‍රිය නොකරන්නේමය. නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක්දැයි ඔවුන්ට කියනු ලැබූ කලෙහි පැරන්නන්ගේ කතායයි ඔවුහු කියති. එනිසා කියාමත් මලවුන් කෙරෙන් යළි නැගිටුවනු ලබන දිනේ මොවුන් තම පව්බර මුළුමනින්ම උසුලන අතර දැනුමෙන් තොරව ඔවුන් විසින් නොමග යවනු ලැබූ අයගේ පව්බරද උසුලනු ඇත. ඔවුන් උසුලනුයේ අති බිහිසුණු බරකි. قَدْ مَكَرَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَأَتَى اللَّهُ بُنْيَانَهُمْ مِنَ الْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ السَّقْفُ مِنْ فَوْقِهِمْ وَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ ثم يوم القيامة يخزيهم ويقول أين شركائي الذين كنتم تشاقون فيهم قال الذين أوتوا العلم إن الخزي اليوم والسوء على الكافرين ඔවුනට පෙර සිටි අයද සත්‍ය පරාජය කිරීමට එවැනි සටකපට උපක්‍රම සැබවින්ම යෙදුවහ. එනිසා අල්ලාහ් ඔවුන්ගේ දුෂ්ට සැලැස්ම නැමැති ගොඩනැගිල්ල අත්තිවාරමින්ම උදුරා දැමුවේය. එවිට ගොඩනැගිල්ලේ පියස උඩ සිට කඩා වැටුනේය. තවද ඔවුන් නොදත් දිශාවෙන් දඩුවම පහළ විය. පසුව මලවුන් කෙරෙන් යලි නැගිටුවනු ලබන දිනේ අල්ලාහ් ඔවුන් නින්දාවට ලක් කරයි. තවද නුඹලා ඔවුන් ගැන ආරවුල් ඇති කරගත් මාගේ සමානයන් කොහිදැයි ඔවුන්ට කියනු ඇත. සැබවින්ම අද දින නින්දාවද නපුරද ප්‍රතික්ෂේප කළ අය මත වේයයි ප්‍රඥාව දෙනු ලැබූ අය කියන්නෝය. الذين تتوفاهم الملائكة ظالمي أنفسهم فألقوا السلم ما كنا نعمل من سوء بلى إن الله عليم بما كنتم تعملون فادخلوا أبواب جهنم خالدين فيها فلبئس مثوى المتكبرين وقيل للذين اتقوا ماذا أنزل ربكم قالوا خيرا للذين أحسنوا في هذه الدنيا حسنة ولدار الآخرة خير وَلَنِعْمَ دَارُ الْمُتَّقِينَ තමන්ට තමාම අපරාධ කරගෙන සිටින කලෙහි ඔවුන්ගේ ප්‍රාණය මලක් වරුන් විසින් අත්කර ගන්නාලදාය එවිට ඔවුහු අවනත වී අපි කිසිදු නපුරක් නොකලෙමුයි කියති නොයසේය නුඹලා කරමින් සිටි දෑ අල්ලාහ් සැබවින්ම දනියයි මලක් වරු කියති එසේ හේයින් නිරේ දොරටු වලින් ඇතුළුවව් නුඹලා එහි සදාකල් වාසය කළ යුතුයි උඩඟු අයගේ වාසස්ථානය ඉතා නපුරුමය නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක්දැයි බිය බැතිමත් අයට කියනු ලැබේ ඉස්තරම්ම දේයයි ඔහු කියති එසේය මෙලොවදී යහපත කරන ජනයාට යහපතය තවද ඔවුනට පරලොව නිවහන වඩාත් යහපත්ය බිය බැතිමත් අයගේ නිවහන ඉතා හොඳය جنات عدن يدخلونها تجري من تحتها الأنهار لهم فيها ما يشاءون كذلك يجزي الله المتقين الذين تتوفاهم الملائكة طيبين يقولون سلام عليكم ادخلوا الجنة بما كنتم تعملون هل ينظرون إلا أن تأتيهم الملائكة أو يأتي أمر ربك كذلك فعل الذين من قبلهم وما ظلمهم الله ولكن كانوا أنفسهم يظلمون فأصابهم سيئات ما عملوا وحاق بهم ما كانوا به يستهزئون جنات عدن صدا خالق ويان ඔහු එහි ඇතුළු වෙති. ඊට යටින් දිය දහරා ගලා බස්නා ගංගාවල්ය. එහිදී ඔවුන්ට ඔවුන් පතන සියලු දෑ ලැබේ. බිය බැතිමත් අයට අල්ලා ප්‍රතිඵල දෙන්නේ එලෙසය. යහකම් කරමින් සිටියදී ඔවුන්ගේ ප්‍රාණය මලකොරුන් විසින් අත් කරගන්නා ලද අය සඳහා නුඹලාට ශාන්ති වේවා. නුඹලා කරගෙන සිටි දෑ හේතු කොටගෙන ස්වර්ගයට පිවිසෙනුයි මලක්වරු ඔවුන්ට කියති. නබි මුහම්මද් මලක්වරුන් ඔවුන් වෙත පැමිණීමද නැතහොත් නුඹගේ පරමාධිපතිගේ අන පැමිණීමද මිස අන් කිසිවක් ඔවුහු බලාපොරොත්තු වන්නේහිද ඔවුනට පෙර ආයද කළේ මෙලෙසය. අල්ලා ඔවුනට අපරාධ නොකළේය. නමුත් ඔවුහු තමන්ටම අපරාධ කරගත්හ. අවසානයේදී ඔවුන් කළ දුෂ්ට ක්‍රියාවල ප්‍රතිවිපාක ඔවුන් හසු කළේය. තවද ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ ඔවුන් වට කළේය. وقال الذين أشركوا لو شاء الله ما عبدنا من دونه من شيء نحن ولا آباؤنا ولا حرمنا من دونه من شيء كذلك فعل الذين من قبلهم فهل على الرسل إلا البلاغ المبين ولقد بعثنا في كل أمة رسولا أن اعبدوا الله واجتنبوا الطاغوت فمنهم من هدى الله ومنهم من حقت عليه الضلالة فسيروا في الأرض فانظروا كيف كان عاقبة المكذبين الله أبمت بينام أبدا අපගේ පියවරුන්ද ඔහු හැර වෙනත් කිසි දෙයක් නොනමදිනු ඇත. තවද ඔහුගේ අභිමතයෙන් තොරව කිසි දෙයක් අපි තහනම් නොකරනු ඇත. ආදේශ තබන අය මෙසේ පවසයි. ඔවුනට පෙර සිටි අයද කලේ එලෙසමය. දහම් පණිවිඩය පැහැදිලිව ප්‍රකාශ කිරීම හැර වෙනත් කිසියම් වගකීමක් රසූල්වරුන්ට තිබේද? අල්ලාහ්ව අදහනු. තවද තාගුත් එනම් අල්ලාහට විරුද්ධව කැරළි ගැසීමේ පිළිවෙතින් වැළකී සිටිනුයි ප්‍රකාශ කරන රසූල්වරයෙකු සියලු ජන සමාජයන් වෙත සැබවින්ම අපි යැවීමු. එවිට ඔවුන්ගෙන් සමහරුන්ට අල්ලාහ් මඟ පෙන්විය. තවත් සමහරුන්ට නොමග යෑම තහවුරු විය. එනිසා මහ පොළොවේහි සැරිසරනු. රසූල්වරුන් බොරු යයි කී අයගේ අවසානය කෙසේ වීදැයි බලනු. إن تحرص على هداهم فإن الله لا يهدي من يضل وما لهم من ناصرين وأقسموا بالله جهد أيمانهم لا يبعث الله من يموت بلى وعدا عليه حقا ولكن أكثر الناس لا يعلمون ليبين لهم الذي يختلفون فيه وليعلم الذين كفروا أنهم كانوا كاذبين إنما قولنا لشيء إذا أردناه أن نقول له كن فيكون. نبي محمد ඔවුන්ගේ යහමග වීම කෙරෙහි නුඹ කැමැති වන්නේද? අල්ලාහ් නොමග යන්නට සැලසූ කෙනෙකුට සැබවින්ම ඔහු යහමග නොපින්වන්නේය. තවද ඔවුන්ට උදව් කරන්නෝද නොවේති. මල අය අල්ලාහ් යලි පන දී නැගිටුවන්නේ නැතයි ඔවුහු තරයේ අල්ලාහ්ගේ නාමයෙන් දිවුරති. නොයසේය. මලවුන්ට යලි පන දී නැගිටුවීම ඔහු කෙරෙහි සත්‍ය ප්‍රතිඥාවකි. ඒත් ජනයාගෙන් වැඩි දෙනා ඒ බව නොදනිති. ඔවුන් මතභේද වන දෙය එනම් මලවුන් කෙරෙන් නැගිටුවීම පිළිබඳව ඔවුනට පැහැදිලි කරනු පිණිසද ප්‍රතික්ෂේප කළ අය තමන් බොරුකාරයින් වී සිටියයි දැනගනු පිණිසද අල්ලා මලවුන්ට යලි පනදී ඔවුන් නැගිටුවයි. කිසියම් දෙයක් ඇති කිරීමට අප අදහස් කළ කලෙහි අප එයට කිව යුත්තේ වනුයි යන්නේ. ඒ විට එය ඇතිවන්නේය. والذين هاجروا في الله من بعد ما ظلموا لنبوئنهم في الدنيا حسنة ولأجر الآخرة أكبر لو كانوا يعلمون الذين صبروا وعلى ربهم يتوكلون وما أرسلنا من قبلك إلا رجالا نوحي إليهم فاسألوا أهل الذكر إن كنتم لا تعلمون بالبينات والزبر وأنزلنا إليك الذكر لتبين للناس ما نزل إليهم ولعلهم يتفكرون. ودهن ساوة لقفي من پسوة الله ونوين تيش ترنية كلا اونت ملودي اپی يحبت لبا دينمو. තවද පරලොවෙහි ඔවුනට ලැබෙන ආනිසංසය වඩාත් ශ්‍රේෂ්ඨය. ඔවුහු ඒ බව දැන සිටියාහු නම් ඔවුහු කවරෙකු නම් ඉවසිලිවන්ත වූත් ඔවුන්ගේ පරමාධිපති කෙරෙහි භාරය තබන්නා වූත් අය වෙති. නබි මුහම්මද් අප ඔවුනට වහී පහළ කළ පුරුෂයන් මිස නුඹට පෙර අපි රසූල්වරුන් ලෙස නොඑව්වෙමු. නුඹලා මෙය නොදන්නෙහි නම් දහම් දැනුම ඇති අයගෙන් විමසව. පැහැදිලි සංඥාවන් සහ ධර්ම ග්‍රන්ථයන් සමග මීට පෙර අපි රසූල්වරුන් එවෙමු. නබි මුහම්මද් තවද අපි මෙම දේව උපදේශය එනම් අල් කුර්ආනය නුඹ වෙත පහල කළෙමු. ඔවුන් වෙත පහල කරන ලද දෑ ජනයාට නුඹ පැහැදිලි කර දීම සඳහාද ඔවුන් අවබෝධ කර ගැනීම සඳහාද මේ අපි මෙසේ පහල කළෙමු. أفأمن الذين مكروا السيئات أن يخسف الله بهم الأرض أو يأتيهم العذاب من حيث لا يشعرون أو يأخذهم في تقلبهم فما هم بمعجزين أو يأخذهم على تخوف فَإِنَّ رَبَّكُمْ لَرَؤُوفٌ رَحِيمٌ දහම් පණිවිඩයට විරුද්ධ වීමට නපුරු කූට උපක්‍රම යොදන අය අල්ලා ඔවුන් මහ පොළොවේහි ගිල්වීමෙන් හෝ ඔවුන් නොසිතූ පරිද්දෙන් ඔවුන්ට දඩුවම් පමුණු වීමෙන් හෝ සුරක්ෂිතද? එතහොත් ඔවුන්ගේ ගමන් බිමන්හි අල්ලා ඔවුන් හසු කිරීමෙන් ඔවුන් සුරක්ෂිතද? එවිට ඔවුහු අල්ලාහ්ගේ සැලැස්මෙන් නොමිදෙන්නෝය. නැතහොත් භීතියට පත්ව සිටියදී ඔහු ඔවුන් හසු කර ගැනීමෙන් ඔවුන් සුරක්ෂිතද? සැබවින්ම නුඹලාගේ පරමාධිපති ඉතා සානුකම්පිතය, අසමසම කරුණාන්විතය. أَوَلَمْ يَرَوْا إِلَى مَا خَلَقَ اللَّهُ مِنْ شَيْءٍ يتفيأ ظلاله عن اليمين والشمائل سجدا لله وهم داخرون ولله يسجد ما في السماوات وما في الأرض من دابة والملائكة وهم لا يستكبرون يخافون ربهم من فوقهم ويفعلون ما يؤمرون اسم الله موسيل داهي سيفنالي ومتها دقنت هري الله أبيس سجود إنا نمسكار كرمين ඔවුන් දැගෑපැත්ව වැතිරෙන අන්දම ඔවුහු නොදන්නේහිද? අහස්වල ඇති දෑ සහ මහ පොළොවේහි ඇති දෑ වූ සප්‍රාණික දෑද මලක්වරුද අල්ලාහට සුජූද් කරති. තවද ඔවුහු උඩඟු නොවෙති. ඔවුනට ඉහලින් සිටින පරමාධිපතිට ඔවුහු බිය වෙති. තවද තමන්ට නියම කරන ලද දෑ කරති. وقال الله لا تتخذوا إلهين اثنين إنما هو إله واحد فإياي فارهبون وله ما في السماوات والأرض وله الدين واصبا أفغير الله تتقون وما بكم من نعمة فمن الله ثم إذا مسكم الضر فإليه تجأرون ثم إذا كشف الضر عنكم إذا فريق منكم بربهم يشركون ليكفروا بما آتيناهم فتمتعوا فسوف تعلمون නුඹලා දෙවිවරුන් දෙදෙනෙකු නොගනියු. නුඹලාගේ දෙවියා වන ඔහු එකම දෙවියාය. එනිසා එම දෙවියන් වන මටම බියවනුයි අල්ලා කීය. අහස්වල සහ මහ පොළොවේහි ඇති සියලු දෑ ඔහුටමය. තවද සදා කීකරු වීමත් ඔහුටමය. එසේනම් නුඹලා අල්ලා හැර වෙනත් කිසිවෙකුට බිය බැතිමත් වන්නේහිද? නුඹලා වෙත ඇති සියලු සෞභාග්‍යයන් අල්ලාහගෙන්ය. පසුව නුඹලාට උවදුරක් ඇති වූ විට ඔහුටමය නුඹලා මැසිවිලි නගන්නේ. පසුව ඔහු නුඹලා කෙරෙන් උවදුර පහල කළ කලෙහි එවිට නුඹලාගෙන් පිරිසක් තමන්ගේ පරමාධිපතිට සමානයන් තබති. එසේ කරන්නේ අප ඔවුන්ට දුන් දෑ පිළිකුල් කරනු පිණිසය. එනිසා සැප භුක්ති විඳිව්. ඒවායේ ප්‍රතිවිපාක නුඹලා පසුව දැනගන්නේය. ويجعلون لما لا يعلمون نصيبا مما رزقناهم تالله لتسألن عما كنتم تفترون ويجعلون لله البنات سبحانه ولهم ما يشتهون وإذا بشر أحدهم بالأنثى ظل وجهه مسودا وهو كظيم يتوارى من القوم من سوء ما بشر به أيمسكه على هون أم يدسه في التراب ألا ساء ما يحكمون للذين لا يؤمنون بالآخرة مثل السوء ولله المثل الأعلى وهو العزيز الحكيم අප ඔවුන්ට පිරිනැමු දෑවලින් කොටසක් ඔවුන්ගේ තත්වය ගැන නොදන්නා අය වෙත ඔවුන් පවරති. අල්ලාහ් ප්‍රමාණ කොට නුඹලා ගෙතු දෑ ගැන මරණින් මතු නුඹලාගෙන් ප්‍රශ්න කරනු ලබන්නේහුය. ඔවුහු අල්ලාහ්ට දුවරු නැතැයි පවසති. ඔහු සුවිසුද්ධය. නමුත් ඔවුහු ප්‍රිය කරන දෑ තමන් වෙත තබා ගනිති. ඔවුන්ගෙන් කෙනෙකුට ගැහැණු දරුවෙකු පිළිබඳ ශුභාරංචිය පවසනු ලැබුවහොත් ඔහු කෝපාවිෂ්ට වී ඔහුගේ මුහුණ කළුවන්නේය. ගැහැණු දරුවෙකු පිළිබඳව ඔහුට ලැබුණු නපුරු ආරංචිය හේතු කොටගෙන අවමානය සමගින් එය තබා ගන්නේද නැතහොත් එය වැල්ලෙහි සොහොන් කරන්නේදැයි සිතමින් ඔහු ජනයාගෙන් සැඟවෙන්නේය. අල්ලාහ් පිළිබඳව ඔවුන්ගේ විනිශ්චය කෙතරම් නපුරුද? පරලොව ගැන විශ්වාස නොකරන්නන්ට නපුරු උපමාවයි. අත්‍යුත්කෘෂ්ට උපමාව අල්ලාහ්ටමය. ඔහු සර්ව බලධාරීය, සර්ව ප්‍රඥාවන්තය. وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِظُلْمِهِمْ مَا تَرَكَ عَلَيْهَا مِنْ دَابَّةٍ ولكن يؤخرهم إلى أجل مسمى فإذا جاء أجلهم لا يستأخرون ساعة ولا يستقدمون ويجعلون لله ما يكرهون وتصف ألسنتهم الكذب أن لهم الحسنى لا جرم أن لهم النار وأنهم مفرطون ඔවුන්ගේ පව් හේතු කොටගෙන ජනයා විගස අල්ලාහ් හසු කරන්නේ නම් මහ පොළොවේහි කිසිම ජීවියෙකු ඉතිරි නොකරන්නේය. එහෙත් නියමිත කාලයකට ඔවුන් පමා කරවන්නේය. ඔවුන්ගේ නියමිත කාලය එළඹුණු විට ඔවුන්ට එය මොහොතකින්වත් ප්‍රමාද වීමට හැකි නොවන්නේය. තවද ඔවුන්ට ඉක්මන් වීමටද නොහැකිය. තමන්ට පිළිකුල් කරන දෑ ඔවුහු අල්ලාහ්ට පවරති. ප්‍රියමනාප දෑ තමන්ටයයි ඔවුන්ගේ දිව බොරුව ආරෝපණය කරති. සැබවින්ම ඔවුන්ට හිමිවන්නේ නිරයයි. තවද ඔවුහු ඒ වෙත කඩිනම් කරනු ලැබේ. تالله لقد أرسلنا إلى أمم من قبلك فزين لهم الشيطان أعمالهم فهو وليهم اليوم ولهم عذاب أليم وما أنزلنا عليك الكتاب إلا لتبين لهم الذي اختلفوا فيه إلا لتبين لهم الذي اختلفوا فيه وهدى ورحمة لقوم يؤمنون والله أنزل من السماء ماء فأحيا به الأرض بعد موتها إن في ذلك لآية لقوم يسمعون نبي محمد الله برمانا كتا نوبتا پيرا بوهو جن سماجيان ويتا رسول ورن اپي නියත වශයෙන්ම එවීමු. නමුත් ෂයිතන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට අලංකෘත කළේය. එනිසා අද ඔවුන්ගේ ආරක්ෂකයා ඔහුමය. තවද ඔවුන්ට නින්දනීය වේදනාව ඇත. අපි නුඹට ධර්ම ග්‍රන්ථය පහල කළේ ඔවුන් ඒ ගැන විවාද කළ දෑ නුඹ ඔවුන්ට පැහැදිලි කරනු පිණිසද යහමග හා විශ්වාස කරන ජනයාට ආශිර්වාදය වීම පිණිසද මිස වෙනත් කිසිවකට නොවේ. අල්ලාහ් අහසින් ජලය පහල කර එමගින් මහ පොළව මලපසු නැවත පන ගන්වන්නේය. සවන් දෙන ජනතාවට සැබවින්ම එහි සංඥාවක් ඇත. وإن لكم في الأنعام لعبرة نسقيكم مما في بطونه من بين فرث ودم لبنا خالصا سائغا للشاربين ومن ثمرات النخيل والأعناب تتخذون منه سكرا ورزقا حسنا إن في ذلك لآية لقوم يعقلون أود قوي بلا ستون تولى سببين من بلات بعد ما كتا ඔවුන්ගේ ගැබ තුළ ගොම සහ ලේ අතුරින් ඇතිදැයින් පානය කරන අයට ඉතා රසවත් පිරිසිදු කිරි අපි නුඹලාට පානය කිරීම සඳහා ලබා දෙන්නෙමු. රට ඉඳි ගස්වල ගෙඩිවලින්ද මිදිවලින්ද අපි නුඹලාට පානය ලබා දෙන්නෙමු. එයින් නුඹලා මත්පැන්ද හොඳ ආහාරද ලබා ගනිති. නුවණැති ජනයාට සැබවින්ම ඒ තුළ සංඥාවන් තිබේ. وأوحى ربك إلى النحل أن اتخذي من الجبال بيوتا ومن الشجر ومما يعرشون ثم كلي من كل الثمرات فاسلكي سبل ربك ذللا يخرج من بطونها شراب مختلف ألوانه فيه شفاء للناس إن في ذلك لآية لقوم يتفكرون والله خلقكم ثم يتوفاكم ومنكم من يرد إلى أرذل العمر لكي لا يعلم بعد علم شيئا إن الله عليم قدير කඳුවල හා ගස්වලද ඔවුන් හදන පන්දලම් මතද නුඹලාගේ වදය තනනුයි නුඹලාගේ පරමාධිපති මීමැස්සියට වහී පහල කළේය. පසුව සියලු පළතුරු වලින් අනුභව කරව. තවද නුඹගේ පරමාධිපතිගේ පහසු මං දිගේ ගමන් කරව. ඇගේ එනම් මීමැස්සිගේ උදරයන්ගෙන් විවිධ වර්ණ පානයන් වැහෙයි. එහි ජනයාට ප්‍රතිකාරය තිබේ. මෙනෙහි කරන ජනයාට සැබවින්ම එහි සංඥා තිබේ. අල්ලාහ් නුඹලා මැවේය. පසුව ඔහු නුඹලාට මරණය පමුණුවන්නේය. තවද දැනුමින් පසුව කිසිවක් නොදන්නා සේවනු පිණිස නුඹලාගෙන් ඇතමෙකු දීර්ඝ ආයුෂය නිසා දුබල වියට පත් කරනු ලබන්නේය. සැබවින්ම අල්ලාහ් සර්වඥ සහ සර්වබල සම්පන්නය. والله فضل بعضكم على بعض في الرزق فما الذين فضلوا براد رزقهم على ما ملكت أيمانهم فهم فيه سواء أفبنعمة الله يجحدون والله جعل لكم من أنفسكم أزواجا وجعل لكم من أزواجكم بنين وحفدة ورزقكم من الطيبات أفبالباطل يؤمنون وبنعمة الله هم يكفرون ويعبدون من دون الله ما لا يملك لهم رزقا من السماوات والأرض شيئا ما لا يملك لهم رزقا من السماوات والأرض شيئا ولا يستطيعون فلا تضربوا لله الأمثال إن الله يعلم وأنتم لا تعلمون بوغ سمپتين الله نبلاتورين سمهاركو سمهاركوتا වඩා අධික කලේය. නමුත් මෙසේ අධික කරනු ලැබූ අය තම භෝග සම්පත් තමන්ගේ දකුණත් හිමි කරගත් අයට එනම් වහලුන්ට ඔවුන් එහි සමානවන පිණිස නොදෙති. එහෙයින් ඔවුන් අල්ලාහගේ අනුග්‍රහයද ප්‍රතික්ෂේප කරන්නේ. අල්ලාහ නුඹලාගෙන් නුඹලාට කලත්‍රයන් සකස් කළේය. තවද නුඹලාගේ කලත්‍රයන්ගෙන් නුඹලාට පුතුන්ද මුණුබුරන්ද ලබා දී ඇත. තවද නුඹලාට හොඳ දෙයින් භෝග සම්පාදනය කලේය. මේවා ගැන දැන දැනත් ඔවුන් අසත්‍ය විශ්වාස කර අල්ලාහගේ අනුග්‍රහයන් ඔවුහු ප්‍රතික්ෂේප කරන්නෙහිද. ඔවුනට අහසින් හෝ මහ පොළොවෙන් කිසිම භෝග සම්පතක් දීමට අයිතියක් නැති එමෙන්ම එවැන්නක් දීමට ඔවුනට ශක්තියක් නැති අල්ලාහර අන් අය ඔවුහු නමදිති. එහෙයින් අල්ලාහ සමග සංසන්දනය නොකරනු. සැබවින්ම අල්ලාහ දනි නුඹලා නොදනි. ضَرَبَ مَثَلًا عَبْدًا مَمْلُوكًا لَّا يَقْدِرُ عَلَى شَيْءٍ ومن رزقناه منا رزقا حسنا فهو ينفق منه سرا وجهرا هل يستوون الحمد لله بل أكثرهم لا يعلمون وضرب الله مثلا رجلين أحدهما أبكم لا يقدر على شيء وهو كل على مولاه أينما يوجهه لا يأتي بخير هل يستوي هو ومن يأمر بالعدل وهو على صراط مستقيم الله මිනිසුන් දෙදෙනෙකු පිළිබඳව උපමාවක් ගෙන හැර දක්වයි. ඔවුන්ගෙන් එකෙක් කිසිම දෙයක් ගැන බලයක් නැතිහා වෙනත් අයෙකුට අයත් වහලකි. අනෙකා ඔහුට අප විසින් ලක්ෂණ භෝග ලබා දුන් කෙනකි. ඔහු එයින් රහසින්ද හෙළිපිටද වියදම් කරයි. ඔවුන් එක හා සමානවන්නේද? අල්හම්දුලිල්ලා, සියලු ප්‍රශංසා අල්ලාහටය. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මේ සුළු කාරණය නොදනිති. තවද අල්ලාහ මිනිසුන් දෙදෙනෙකු පිළිබඳ තවත් උපමාවක් ගෙන හැර දක්වයි. ඔවුන්ගෙන් එකෙක් ගොළුය. ඔහුට කිසිවක් කළ නොහැකිය. තවද ඔහු ඔහුගේ හාම්පුතාට බරකි. ඔහු කොතැනකට යවුවත් ප්‍රයෝජනයක් නොගෙන දෙයි. ඔහුද ඍජු මාර්ගයේ සිට යුක්තිය අනවන අයවන අනෙක් තැනත්තාද එක හා සමාන වේවිද? ولله غيب السماوات والأرض وما أمر الساعة إلا كلمح البصر أو هو أقرب إن الله على كل شيء قدير والله أخرجكم من بطون أمهاتكم لا تعلمون شيئا لا تعلمون شيئا وجعل لكم السمع والأبصار والأفئدة لعلكم تشكرون ألم يروا إلى الطير مسخرات في جو السماء ما يمسكهن إلا الله إن في ذلك لآيات لقوم يؤمنون අහස් හි සහ මහ පොළොවේහි গুপ্ত ඥානය අල්ලාහටමය. අස්සාත් එනම් විනිශ්චය දිනේ එළඹීමේ කාලය ඇස පිය හෙළන සැනකින් හෝ ඊට වඩාත් සමීප කාලයක් මිස නැත. සැබවින්ම අල්ලාහ සියලු දෑ කෙරෙහි ඉතා බල සම්පන්නය. නුඹලා කිසිවක් නොදත් තත්වයකින් නුඹලාගේ මව්වරුන්ගේ ගර්භයන් තුලින් අල්ලාහ නුඹලා බිහි කළේය. තවද නුඹලාට ශ්‍රවණය, දර්ශනය සහ හදවතද ලබා දුන්නේය. නුඹලා කෘතඥ වීම පිණිස. පක්ෂීන් අහස් කුසෙහි වසඟ කරනු ලැබ ඇත්තේ කෙසේදැයි ඔවුහු නිරීක්ෂණය නොකළෙහිද? අල්ලාහ මිස අන් කිසිවෙක් ඔවුන් රඳවා ගනු නොලබයි. විශ්වාස කරන ජනයාට සැබවින්ම එහි සංඥාවන් තිබේ. والله جعل لكم من بيوتكم سكنا وجعل لكم من جلود الأنعام وجعل لكم من جلود الأنعام بيوتا تستخفونها يوم ظعنكم ويوم إقامتكم ومن أصوافها وأوبارها ومن أصوافها وأوبارها وأشعارها أثاثا ومتاعا إلى حين والله جعل لكم مما خلق ظلالا وجعل لكم من الجبال أكنانا وجعل لكم من الجبال أكنانا وجعل لكم سرابيل تقيكم الحر وسرابيل تقيكم بأسكم كذلك يتم نعمته عليكم لعلكم تسلمون فإن تولوا فإنما عليك البلاغ المبين يعرفون نعمة الله ثم ينكرونها وأكثرهم الكافرون අල්ලාහ් නුඹලාගේ නිවෙස් මගින් නුඹලාට විවේක ස්ථානය ඇති කළේය. නුඹලා ගමනෙහි යෙදෙන දිනේදීද නුඹලා නවාතැන් ගන්නා දිනේදීද එය සැහැල්ලුයයි නුඹලා දකින නිවෙස්ද ඔහු සතුන්ගේ සම්මගින් නුඹලාට ඇති කළේය. එසේම ඔවුන්ගේ සිනිඳු ලෝම මගින්ද ඔවුන්ගේ කිඳිවලින්ද තවද ඔවුන්ගේ කෙස්වලින්ද ඇඳුම් පැනඳුම් සහ ගෙදර දොර බඩු භාණ්ඩද ටික කලෙකට පරිහරණය ඇති කළේය. අල්ලාහ් තමා මැවූ දේ මගින් නුඹලාට හිරුගින් සෙවන ලබා දුන්නේය. තවද පර්වත මගින් නුඹලාට ආවරණයද ලබා දුන්නේය. තවද උණුසුමෙන් ආරක්ෂා කරන ඇඟලුම්ද නුඹලාගේ සටනෙහිදී නුඹලා ආරක්ෂා කරන ඇඟලුම්ද නුඹලාට ලබා දුන්නේය. නුඹලා ඔහුට අවනත වනු පිණිස මෙසේ ඔහුගේ අනුග්‍රහය නුඹලාට පූර්ණ කරන්නේය. නමුත් නබි මුහම්මද් ඔවුන් පිටුපාන්නේ නම් නුඹ ඒ ගැන කනස්සලු නොවුණු දහම් පණිවිඩය පැහැදිලිව පැවසීමය නුඹගේ වගකීම වන්නේ. ඔව්හු අල්ලාහ්ගේ අනුග්‍රහය ගැන දනිති. නමුත් එය නොසලකා හරිති. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ප්‍රතික්ෂේප කරන්නෝ වෙති. وَيَوْمَ نَبْعَثُ مِنْ كُلِّ أُمَّةٍ شَهِيدًا ثُمَّ لَا يُؤْذَنُ لِلَّذِينَ كَفَرُوا وَلَا هُمْ يُسْتَعْتَبُونَ وَإِذَا رَأَى الَّذِينَ ظَلَمُوا الْعَذَابَ فَلَا يُخَفَّفُ عَنْهُمْ وَلَا هُمْ يُنْظَرُونَ وَإِذَا رَأَى الَّذِينَ أَشْرَكُوا شُرَكَاءَهُمْ قَالُوا رَبَّنَا هَؤُلَاءِ شُرَكَاؤُنَا الَّذِينَ كُنَّا نَدْعُو مِن دُونِكَ فَأَلْقَوْا إِلَيْهِمُ الْقَوْلَ إِنَّكُمْ لَكَاذِبُونَ සෑම ජන සමාජයකින්ම අපි සාක්කිකරුවෙකු උත්ථාන කරන මලවුන් කෙරෙන් නැගිටුවන දිනේ කුමක් සිදුවේදැයි ඔවු අවබෝධ කරගත්තෙහිද? එවිට ප්‍රතික්ෂේප කළවුනට සමාවට කරුණ දැක්වීමට අවසර නොදෙනු ඇත. තවද ඔවුන් කළ වරදට පසුතැවිලි වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීම් කර නොලැබේ. මේ ගැන ඔවුනට තැකීමක් නැතිද? වැරදි කළවුන් වේදනාව දකින විට ඔවුන්ගේ දඩුවම ඔවුනට සැහැල්ලු නොකෙරේ. තවද ඔවුනට කල්ද දෙනු නොලබයි. අල්ලාහට ආදේශ සිදු කළ අය ඔවුන්ගේ ආදේශකයන් පරලොවදී දකින විට අපගේ පරමාධිපති ආනනි, ඔබ හැරදමා අප අයදුම් කළ ආදේශකයන් මෙන්න මේ අයයි කියති. එවිට ඔවුහු එනම් ආදේශකයෝ සැබවින්ම නොබලා බොරුකාරයින් යැයි ඔවුනට පෙරලා ප්‍රකාශ කරති. وَأَلْقَوْا إِلَى اللَّهِ يَوْمَئِذٍ السَّلَمَ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ زِدْنَاهُمْ عَذَابًا فَوْقَ الْعَذَابِ بِمَا كَانُوا يُفْسِدُونَ وَيَوْمَ نَبْعَثُ فِي كُلِّ أُمَّةٍ شَهِيدًا عَلَيْهِمْ مِنْ أَنْفُسِهِمْ وَجِئْنَا بِكَ شَهِيدًا عَلَى هَؤُلَاءِ وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِينَ එදින ඔවුහු අල්ලාහට අවනත වෙති. තවද ඔවුන් බොරු ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් ගිලිහි යති. කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේද? තවද අල්ලාහගේ මාර්ගයෙන් මිනිසුන් වළක්වන්නේද? ඔවුන්ට ඔවුන් කළ අවැඩ වෙනුවෙන් අපි දඩුවම් පිට දඩුවම් පමුණුවන්නෙමු. නබි මුහම්මද් සෑම ජන සමාජයක් අතුරින්ම ඔවුන්ට එරෙහිව සාක්ෂි දීමට අප ඔවුන් අතුරින් සාක්ෂිකරුවෙකු කැඳවන දින ඒ ගැන ඔවුන්ට අනතුරු අඟවනු. තවද එදින මේ අයට විරුද්ධව සාක්ෂි දීම සඳහා අපි නුඹ කැඳවන්නෙමු. එනිසා සෑම දෙයකටම පැහැදිලි කිරීමක් වශයෙන්ද අල්ලාහට අවනත වන අයට යහමඟ වශයෙන්ද දයාලුව සහ සුභාරංචිය වශයෙන්ද අපි නුඹට මෙම ධර්ම ග්‍රන්ථය පහල කළෙමු. إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون وأوفوا بعهد الله إذا عاهدتم ولا تنقضوا الأيمان بعد توكيدها وقد جعلتم الله عليكم كفيلا إِنَّ اللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ අදල් නම් යුක්තියක් එහසාන් නම් ත්‍යාගශීලී භාවයක් ඥාතීන්ට කාරුණිකව සැලකීමත් සැබවින්ම අල්ලාහ් නියම කරයි. තවද ෆහ්ෂා නම් අවිනීත භාවයක් මුන්කර් නම් කුරකමත් බගියු නම් පීඩාකාරී බවත් ඔහු තහනම් කරයි. නුඹලා මෙනෙහි කරනු පිණිස ඔහු නුඹලාට මෙලෙස උපදෙස් දෙන්නේය. අල්ලාහ් සමග නුඹලා ගිවිසුමක් කරගත් විට අල්ලාහ්ගේ ගිවිසුම ඉටු කරව. නුඹලාගේ දියුරුම සනාත කළ පසු එය නොබිඳියු. මන්දයත් අල්ලාහ් සාක්ෂිකරුවෙකු බවට නුඹලා පත් කර ඇත. නුඹලා කරන සියලු දෑ අල්ලාහ් සැබවින්ම දනි. ولا تكونوا كاللاتي نقضت غزلها من بعد قوة أنكافا تتخذون أيمانكم دخلا بينكم أن تكون أمة هي أربى من أمة إنما يبلوكم الله به وليبينن لكم يوم القيامة ما كنتم فيه تختلفون ولو شاء الله لجعلكم أمة واحدة ولكن يضل من يشاء ويهدي من يشاء ولتسألن عما كنتم تعملون ولا تتخذوا أيمانكم دخلا بينكم فتزل قدم بعد ثبوتها وتذوقوا السوء بما صددتم عن سبيل الله ولكم عذاب عظيم ولا تشتروا بعهد الله ثمنا قليلا إنما عند الله هو خير لكم إن كنتم تعلمون නුඹලාගේ ගිවිසුම කඩකිරීමෙන් වෙහෙස මහන්සියෙන් නූල් කැටීම් කර තමාම ඒ කැමිලි වලට කඩාගත් ස්ත්‍රියගේ තත්වයට නොවැටේ. නුඹලා අතුරින් එක් ජන සමාජයක් සෙසු ජන සමාජයන්ට වඩා වාසි ලබා ගැනීම පිණිස නුඹලාගේ කටයුතු වලදී ගිවිසුම රැවටිලිකාර උපාය මාර්ගයක් කර නොගනිව්. මෙවැනි ගිවිසුම් මගින් අල්ලාහ් නුඹලා පරීක්ෂාවට ලක් කරන්නේය. තවද නුඹලා ભેද බින්න වූ දේ පිළිබඳව මලවුන් කෙරෙන් නැගිටවන දිනේ ඔහු සැබවින්ම නුඹලාට පැහැදිලි කරයි. අල්ලාහ් අබිමත වූයේ නම් නුඹලා සියලු දෙනා එකම ජන සමාජයක් කරන්නට තිබුණි. නමුත් ඔහුට අබිමත වූ අය මුලාවන්නට ඔහු ඉඩහරි. තවද ඔහුට අබිමත වූ අයට යහමඟ පෙන්වයි. නුඹලා කරමින් සිටි දෑගෙන සැබවින්ම නුඹලා ප්‍රශ්න කරනු ලබන්නෝමය. එකිනෙකා රැවටීමේ උපාය මාර්ගයක් බවට නුඹලාගේ දිවුරුම්පත් නොකරව. එසේ කළහොත් ඒ ස්ථාවර වූ පසු පය ලිස්සා යන්නට ඉඩ ඇත. තවද නුඹලා සෙසු අය අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළක්වීම හේතු කොටගෙන නුඹලාට දරුණු ප්‍රතිවිපාක විඳින්නට සිදුවනු ඇත. තවද නුඹලාට දැඩි දඩුවම ද ඇත. අල්ලාහ්ගේ ගිවිසුම සුදු මිලකට නොවිකුණව. සැබවින්ම අල්ලාහ් වෙත ඇති දෑ නුඹලාට වඩාත් යහපත්ය. නුඹලා ඒ බව දැන සිටියාහු නම් ما عندكم ينفد وما عند الله باق ولنجزين الذين صبروا أجرهم بأحسن ما كانوا يعملون من عمل صالحا من ذكر أو أنثى وهو مؤمن فلنحيينه إنه حياة طيبة ولنجزينهم أجرهم بأحسن ما كانوا يعملون فإذا قرأت القرآن فاستعذ بالله من الشيطان الرجيم إنه ليس له سلطان على الذين آمنوا وعلى ربهم يتوكلون إنما سلطانه على الذين يتولونه والذين هم به مشركون නුඹලා සතුව ඇතිද ක්ෂය වී යන්නේය. අල්ලාහ සතුව ඇතිද ස්ථායි වන්නේය. ඉවසිලිවන්තයින්ට ඔවුන් කළ විශිෂ්ට ක්‍රියාවන් අනුව ඔවුන්ගේ ඵල විපාක අපි සැබවින්ම ඔවුන්ට ලබා දෙන්නෙමු. පුරුෂයෙකු හෝ ස්ත්‍රියකු හෝ වේවා, ඔහු විශ්වාස කරන්නෙකු වී යහපත් ක්‍රියා කරන්නේද සැබවින්ම අපි ඔහුට හොඳ ජීවිතයක් ගෙන යාමට ඉඩ සලස්වන්නෙමු. තවද ඔවුන් කරමින් සිටි විශිෂ්ට දෑ අනුව අපි ඔවුන්ගේ තිලින සැබවින්ම ඔවුන්ට ලබා දෙන්නෙමු. තවද නබි මුහම්මද්, නුඹ අල් කුර්ආනයේ පාරායනය කරන කලෙහි ශාපලත් ෂයිතන්ගෙන් ආරක්ෂා වීමට අල්ලාහගෙන් පිහිට පතනු. විශ්වාස කරන්නා වූද තම පරමාධිපති කෙරෙහි සියලු දෑ බාර කරන්නා වූද අය කෙරෙහි ඔහුට එනම් ෂයිතන්ට කිසිම බලයක් නැත. ඔහුට එනම් ෂයිතන්ට බලය ඇත්තේ ඔහු තම ආරක්ෂකයෙකු බවට පත් කරගන්නා අය හා ඔහුගේ පෙළඹවීම මත අල්ලාහට සමානයන් තබන අය කෙරෙහි පමණි. وَإِذَا بَدَّلْنَا آيَةً مَّكَانَ آيَةٍ وَاللَّهُ أَعْلَمُ بِمَا يُنَزِّلُ قالوا إنما أنت مفتر بل أكثرهم لا يعلمون قل نزله روح القدس من ربك بالحق ليثبت الذين آمنوا وهدى وبشرى للمسلمين ولقد نعلم أنهم يقولون إنما يعلمه بشر لسان الذي يلحدون إليه أعجمي وهذا لسان عربي مبين إن الذين لا يؤمنون بآيات الله لا يهديهم الله ولهم عذاب أليم إنما يفتري الكذب الذين لا يؤمنون بآيات الله وأولئك هم الكاذبون අපි එක් වැකියක ස්ථානයක් වෙනුවට වෙනත් වැකියක් යෙදු කලෙහි ඔහු පහල කරන දෑගෙන අල්ලා හොඳ හැටි දනි. සැබවින්ම නුඹ බොරු ගොතන්නෙකු යයි ඔහු කියති. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනා යථාර්ථය නොදනිති. විශ්වාස කරන අය තහවුරු කිරීමටද ඍජු මාර්ගයක් ලෙසද අල්ලාහට අවනත වන අයට සුභාරංචියක් ලෙසද නුඹගේ පරමාධිපතිගෙන් රූහුල් කුදුස් නම් පිවිතුරු ආත්මය එය සත්‍ය සමග නුඹ වෙත පහල කළේයයි නබි මුහම්මද් පවසව. ඔහුට එය එනම් අල් කුර්ආනය උගන්වන්නේ මිනිසෙකුම යැයි ඔහු කියති. අපි සැබවින්ම දනිමු ඔවුන් එසේ ආරෝපණය කරන ඔහුගේ බස පරදේශීය. මෙය එනම් අල් කුර්ආනය පැහැදිලි අරාබි භාෂාවෙන්ය. අල්ලාහ්ගේ වදන් එනම් අල් කුර්ආනය ගැන විශ්වාස නොකරන අයට සැබවින්ම අල්ලාහ් ඔවුන්ට යහමඟ නොපෙන්වයි. තවද ඔවුන්ට වේදනීය දඩුවම් ද ඇත. බොරු ගොතන්නේ අල්ලාහ්ගේ වදන් එනම් අල් කුර්ආනය ගැන විශ්වාස නොකරන අයයි. බොරුකාරයෝ ඔවුන්මය. من كفر بالله من بعد إيمانه إلا من أكره وقلبه مطمئن بالإيمان ولكن من شرح بالكفر صدرا فعليهم غضب من الله ولهم عذاب عظيم ذلك بأنهم استحبوا الحياة الدنيا على الآخرة وأن الله لا يهدي القوم الكافرين විශ්වාසයේහි අචලව තිබියදී ප්‍රතික්ෂේප කිරීමට බල කරනු ලැබූ අය හැර තමාගේ විශ්වාසයෙන් පසු යමෙකු අල්ලා ප්‍රතික්ෂේප කළේද තවද යමෙකුගේ සිත ප්‍රතික්ෂේපය සඳහා විවෘත වීද ඔවුන්ට අල්ලාහ්ගේ උදහස වේ තවද ඔවුන්ට දැඩි දඩුවම් දැත එය මෙසේ සිදුවන්නේ සැබවින්ම ඔවුන් පරලොව ජීවිතයට වඩා මෙලොව ජීවිතය ප්‍රිය කළ හේයිනි ප්‍රතික්ෂේප කරන අයට සැබවින්ම අල්ලා යහමඟ නොපෙන්වයි. أولئك الذين طبع الله على قلوبهم وسمعهم وأبصارهم وأولئك هم الغافلون لا جرم أنهم في الآخرة هم الخاسرون ثم إن ربك للذين هاجروا من بعد ما فتنوا ثم جاهدوا وصبروا إن ربك من بعدها لغفور رحيم ඔවුන්ගේ කන් සහ ඔවුන්ගේ ඇස් මත අල්ලා මුද්‍රා තැබූ අය ඔව්හුමය. තවද නොසැලකිලිමත් වූවෝද ඔව්හුමය. කිසිදු සැකයක් නැත. පරලොවදී පරාජිතයෝ වන්නේ සැබවින්ම ඔව්හුමය. කවරෙකු තම බියවැතිමත් භාවය නිසා වදහිංසාවට ලක්වීමෙන් පසු සංක්‍රමණය කොට ඉන් පසුව අල්ලාගේ මාර්ගයේහි වෙහෙස මහන්සි වූ ඉවසිලිවන්ත වූ අය වෙනුවෙන් නුඹගේ පරමාධිපති සිටින්නේය. මේ සියල්ලෙන් පසුව නුඹගේ පරමාධිපති සැබවින්ම පරම ක්ෂමාශීලීය අසම සම කරුණාන්විතය. يوم تأتي كل نفس تجادل عن نفسها وتوفى كل نفس ما عملت وهم لا يظلمون وضرب الله مثلا قرية كانت آمنة مطمئنة يأتيها رزقها رغدا من كل مكان فكفرت بأنعم الله فأذاقها الله لباس الجوع والخوف بما كانوا يصنعون ولقد جاءهم رسول منهم فكذبوه فأخذهم العذاب وهم ظالمون فكلوا مما رزقكم الله حلالا طيبا واشكروا نعمة الله إن كنتم إياه تعبدون إنما حرم عليكم الميتة والدم ولحم الخنزير وما أهل لغير الله به فمن اضطر غير باغ ولا عاد فإن الله غفور رحيم පරමාන්ත දිනේ මේ සියලු දේ විනිශ්චය කෙරේ. එදින සෑම කෙනෙක්ම තමන් ගැන ආයාචනා කරති. තවද එදින සෑම කෙනෙකුටම තමන් කළ දෑට ඵල විපාක දෙනු ලැබේ. ඔවුන්ට කිසිම අසාධාරණයක් කර නොලැබේ. එහි භවභෝග සම්පත් සෑම තැනකින්ම අධික ලෙස ගලා ඒමෙන් පිනාගිය නගරයක වාසය කළ ජනයාගේ උපමාව අල්ලාහ් ගෙනහැර දක්වයි. එහෙත් ඇය අල්ලාහ්ගේ ආශිර්වාද ගැන අකෘතඥ වූවාය. ඒ නිසා අල්ලාහ් ඔවුන් කරමින් සිටි දෑ හේතු කොටගෙන ඇයට සාගින්නේ සහ පීතියෙහි රස විඳින්නට සැලැස්විය. ඔවුන් අතුරින්ම ඔවුන් වෙත රසූල්වරයෙක් සැබවින්ම පැමිණියේ. එහෙත් ඔහු බුරුකාරයෙකු ලෙස සැලකූහ. එනිසා ඔවුන් අපරාධ කරමින් සිටියදී දඩුවම ඔවුන් හසු කළේය. එනිසා මිනිසුනි, අල්ලාහ් නුඹලාට පිරිනැමූ හලාල් එනම් අනුමත සහ පිරිසුදු දෙයින් අනුභව කරව. තවද නුඹලා ඔහුටම නැමදුම් කරනුයේ නම් අල්ලාහ්ගේ අනුග්‍රහයන්ට කෘතඥ වව්. අල්ලාහ් නුඹලාට හරාම් කොට එනම් තහනම් කොට ඇති දේ නම් මල සතුන්ද රුධිරයද ශූකර මාංශද අල්ලාහ් හැර අන් කිසිවෙකුගේ නාමයට කැප කළ සතුන්ද වේ. එහෙත් අන් කිසිවක් කර ගැනීමට නොහැකිව නොවැළැක්විය හැකි තත්ත්වයක් නිසා යමෙකුට බලපෑමක් ඇති වුවහොත් ධර්ම නීතිය උල්ලංඝනය කිරීමේ චේතනාවක් නොමැතිවද අවශ්‍ය ප්‍රමාණය නොඉක්මවමින්ද මෙසේ තහනම් කළ කිසිවක් ආහාර පිණිස ගැනීම ඔහුට පාපයක් නොවනු ඇත. සැබවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය අසමසම කරුණාන්විතය. ولا تقولوا لما تصف ألسنتكم الكذب هذا حلال وهذا حرام هذا حلال وهذا حرام لتفتروا على الله الكذب إن الذين يفترون على الله الكذب لا يفلحون متاع قليل ولهم عذاب أليم وعلى الذين هادوا حرمنا ما قصصنا عليك من قبل وما ظلمناهم ولكن كانوا أنفسهم يظلمون ثم إن ربك للذين عملوا السوء بجهالة ثم تابوا من بعد ذلك وأصلحوا إن ربك من بعدها لغفور رحيم الله جنا نبلا බොරු ගොතනු පිණිස නුඹලාගේ දිව අලංකෘත කරන දෑට මෙය හලාල් එනම් අනමුතයි මෙය හරාම් එනම් තහනම් යයි නොකියනු. අල්ලාහ් ගැන බොරු ගොතන අය සැබවින්ම ජයග්‍රාහකයෝ නොවිති. මෙලොව සම්පත් සුළු සැපතකි. තවද ඔවුනට වේදනීය දඩුවම් දෑත. මීට පෙර නුඹට ගෙනහැර දැක් වූ දෑ අපි යුදෙව්වන්ට තහනම් කළෙමු. අපි ඔවුනට අපරාධ නොකළෙමු. එහෙත් ඔවුහු තමන්ටම අපරාධ කරගත්හ. මෝඩකමින් නපුරුකම් කර පසුව පසුතැවිලි වී යහකම් කළ අය වෙනුවෙන් නුඹගේ පරමාධිපති සිටී. සැබවින්ම නුඹගේ පරමාධිපති ඉන් පසුව ක්ෂමාශීලී හා අසමසම කරුණාන්විත වේ. إن إبراهيم كان أمة قانتا لله حنيفا ولم يك من المشركين شاكرا لأنعمه اجتباه وهداه إلى صراط مستقيم وآتيناه في الدنيا حسنة وإنه في الآخرة لمن الصالحين අන් සෑම වැරදි මගකින්ම ඉවත් වූ ඉබ්‍රාහීම් සැබවින්ම අල්ලාහට අවනත වූ ජන සමාජයක් විය. තවද අල්ලාහට සමානයන් තබන්නන්ගෙන් කෙනෙක් නොවිය. ඔහු නිරන්තරයෙන්ම ඔහුගේ අනුග්‍රහයන් ගැන කෘතඥ විය. අල්ලාහ ඔහු තෝරාගත්තේය. තවද ඔහුට ඍජු මාර්ගය පෙන්වා දුන්නේය. තවද අපි මෙලොවදී ඔහුට යහපත පිරිනැමුවෙමු. සැබවින්ම ඔහු පරලොවදී දෙහමියන්ගෙන් කෙනෙකු වනු ඇත. ثم أوحينا إليك أن اتبع ملة إبراهيم حنيفا وما كان من المشركين إنما جعل السبت على الذين اختلفوا فيه وإن ربك ليحكم بينهم يوم القيامة فيما كانوا فيه يختلفون ادع إلى سبيل ربك بالحكمة والموعظة الحسنة وجادلهم بالتي هي أحسن إن ربك هو أعلم بمن ضل عن سبيله وهو أعلم بالمهتدين نبي محمد සෑම වැරදි මාර්ගයකින්ම ඉවත් වූ ඉබ්‍රාහීම්ගේ ආගම නුඹ අනුගමනය කරව. ඔහු අල්ලාහට සමානයන් තබන්නන්ගෙන් කෙනෙක් නොවිය යැයි අපි නුඹට දන්වා සිටියෙමු. නියත වශයෙන්ම සබත් ප්‍රකාශ කරන ලද්දේ ඒ ගැන මතභේද වූ අයට පමණි. ඔවුන් මතභේද වූ දෑ ගැන නුඹගේ පරමාධිපති මලවුන් කෙරෙන් නැගිටුවන දිනේ ඔවුන් අතර විනිශ්චය කරන්නේය. නබි මුහම්මද් ප්‍රඥාවෙන් සහ උතුම් උපදෙසින් නුඹගේ පරමාධිපතිගේ මාර්ගයට ජනයාට ඇරයුම් කරව. තවද ඔවුන් සමග ඉතා හොඳින් කරුණු සාකච්ඡා කරව. ඔවුන්ගේ මාර්ගයෙන් බැහැර ගිය අය ගැන සැබවින්ම නුඹගේ පරමාධිපති මැනවින් දනි. තවද යහමගට ලක් වූ අය ගැනද නොබගේ පරමාධිපති මැනවින්දනි. وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا بِمِثْلِ مَا عُوقِبْتُمْ بِهِ وَلَئِنْ صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِلصَّابِرِينَ وَاصْبِرْ وَمَا صَبْرُكَ إِلَّا بِاللَّهِ وَلَا تَحْزَنْ عَلَيْهِمْ ولا تك في ضيق مما يمكرون إن الله مع الذين اتقوا والذين هم محسنون نبلا ددوام කරන්නේ හුනම් ඒ නුඹලා පෙළෙනු ලැබූ දෑට සමාන දෙයින් දඩුවම් කරව. නමුත් නුඹලා එය ඉවසීමෙන් විඳ දරා ගන්නේ නම් එය ඉවසීමෙන් විඳ දරා ගන්නා අයට සැබවින්ම ඉතා යහපත්ය. නබි මුහම්මද් ඉවසව. නුඹගේ ඉවසීම අල්ලාහගේ පිහිටෙන් මිස නොවේ. ඔවුන් ගැන ශෝක නොවව්. ඔවුන් කුමන්ත්‍රණ කරන දෑ ගැනද දුක් නොවව්. සැබවින්ම අල්ලාහ බිය බැති මත හා යහකම් කරන්නවුන් සමගය.